మధ్యమ నికాయు 2.4.7 పియజాతిక సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావత్థియం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామే తేన కోపన సమయేన అన్యతరస్స గహపతిస్స ఏక పుంతకో పియో మనాపో కాలకతోతి తస్స కాలకిరియాయ నేవ కమ్మంతా పటిభంతి న భంతం పటిభాతి సో ఆలాహనం గంత్వా గంత్వా కందతి కహం ఏక పుంతక కహం ఏక పుంతకాతి అథ కోసో గహపతియేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిషిన్నం కోతం గహపతిం భగవాయేతదోచ నఖోతే గహపతి సకే చింతే ఠితస్స ఇంద్రియాని అంతితే ఇంద్రియానం అన్యథంతంతి కిం హి మే భంతే ఇంద్రియానం నాన్యత్థం భవిష్యతి మయిహం హి భంతే ఏక పుంతకో పియో మనాపో కాలకతో తస్స కాలకిరియాయ నేవ కమ్మంతా పటిభంతి న భంతం పటిభాతి సోహం ఆలాహనం గంత్వా గంత్వా కందామి కహం ఏక పుంతక కహం ఏక పుంతకాతి ఏవమేవ గహపతి పియజాతికాహి గహపతి శోక పరిదేవ దుఃఖ దోమనస్సుపాయాస పియప్పభవికాతి కిస్సను కోనామేతం భంతే ఏవం భవిష్యతి పియజాతికా శోక పరిదేవ దుఃఖ దోమనస్సుపాయాస పియప్పభవికా పియజాతికా హి కో భంతే ఆనంద సోమనస్స పియప్పభవికాతి అథ కోసో గహపతి భగవతో భాసితం అనభినందిత్వా పటికోసిత్వా ఉఠాయాసనా పక్కామి తేన కోపన సమయేన సంబహులా అఖధుంతా భగవతో అవిదూరే అఖే దిబంతి अथ खोसो गाहपतीन ते अंखधुन्ता तेनुपसंकमि उपसंकमित्वा ते अंखधुन्ते एतदोच इधाहं भुन्तो येन समनो गौतमो तेनुपसंकमि उपसंकमित्वा समनं गौतमं अभिवादित्वा एकमन्तं निषेदिं एकमन्तं निषिन्नं खोमं भुन्त समनो गौतमो एतदोच नखो ते गाहपति सके चित्ते थितस इंद्रियानि अत्थिते इंद्रियानं अन्यथत्थन्ति एवं बुद्धे अहं भुन्त समनं गौतमं एतदवोचं किं हि मे भन्ते इन्द्रियाणं नान्यत्थतं भविष्यति मह्यं हि भन्ते एकपुत्तकोऽपि यो मनापो कालकतो तस्य कालकिरियानेव कम्मन्ता पटिभन्ति न भन्तं पटिभाति सोऽहं आलाहनं गन्त्वा गन्त्वा कन्दामि कहं एकपुत्तक कहं एकपुत्तकाति एवमेतं गहपति एवमेतं गहपति पियजातिका हि गहपति शोक परिदेव दुःख दोमनस्सुपायासा पियप्पभविकाति किस्सनुखो नामेतं भन्ते एवं भविष्यति पियजातिका शोक परिदेव दुःख दोमनस्सुपायासा पियप्पभविका पियजातिका हि खो भन्ते आनन्द सोमनस्सा पियप्पभविकाति अथ क्वाहं भुन्त समनस्स गौतमस्स भासितं अनभिनन्दित्वा पतिकोषित्वा उत्थायासनापकमिन्ति एवमेतं गहपति एवमेतं गहपति पियजातिका हि गहपति आनन्द सोमनस्सा पियप्पभविकाति अथ खोसो गहपति समेति मे अंखधुन्तेति पङ्कामि अथ खो इदं कथावन्थुं अनुपुम्बेन राजन्ते पुरं पाविसि अथ खो पशे नदीकोसलो मल्लिकं देवीं आमन्तेसि इदन्ते मल्लिके समनेन गौतमेन भासितं පිය ජාතිකාසෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති සචේතං මහරජ භගවතා භාසිතං ඒව මේ තන්ති ඒව මේවං පනායං මල්ලිකා යඤ්ඤ දේව සමනෝ ගෝතමෝ භාසති තං තදේවස්ස අබ්බනුමෝදති සචේතං මහරජ භගවතා භාසිතං ඒව මේ තන්ති සේයථාපි නාම ආචරියෝ යඤ්ඤ දේව අන්තේ වාසිස්ස භාසති තං තදේවස්ස අන්තේ වාසී අබ්බනුමෝදති ඒව මේතං ආචරියා ඒව මේතං ආචරියාති ඒව මේවං කෝත්වං මල්ලිකේ අඤ්ඤ දේව සමනෝ ගෝතමෝ භාසති තං තදේවස්ස අබ්බනුමෝදසි සචේතං මහරජ භගවතා භාසිතං ඒව මේ තන්ති චරපරේ මල්ලිකේ විනස්සාති අතකෝ මල්ලිකා දේවී නාලිජංඝං බ්‍රාහ්මණං ආමන්තේසි ඒහි ත්වං බ්‍රාහ්මණ යේන භගවා තේනුපසංකම උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ච මල්ලිකා භන්තේ දේවී භගවතෝ පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ඡතිති ඒවංච වදේහි භාසිතානුඛ භන්තේ භගවතා ඒසා වාචා පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති යථා ච තේ භගවා ව්‍යාකරෝති තථා තං සාධුකං උග්ගහෙත්වා මමං ආරෝචෙයාසි නහි තථාගතා විතතං භනන්තීති ඒවං භෝතීති කෝ නාලිජංඝ බ්‍රාහ්මනෝ මල්ලිකාය දේවියා පටිසුත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීති සාරෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නඛනාලිජංඝ බ්‍රාහ්මනෝ භගවන්තං ඊතද වූච මල්ලිකා භෝ ගෝතම දේවී භෝතෝ ගෝතමස්ස පාදේ සිරසාවන්දති අප්පාබාධං අප්පාතංකං ලහුණ්ඨානං බලං පාස විහාරං පුච්ඡති ඒවංච වදේති භාසිතානුකෝ භන්තේ භගවතා ඒසා වාචා පිය ජාතිකා සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති ඒව මේතං බ්‍රාහ්මන ඒව මේතං බ්‍රාහ්මන පිය ජාතිකාහි කෝ බ්‍රාහ්මන සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති තදමිනාපේතම් බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකා සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති භූතපුබ්බං බ්‍රාහ්මන ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා මාතා කාලමකාසි සාතස්සා කාලකිරියාය උම්මත්තිකා කිත් චිත්තා රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒව මාහ අපි මේ මාතරං අද්දසත අපි මේ මාතරං අද්දසතාති ඉමිනාපිකෝඒතම් බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකා සෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති භූතපුබ්බං බ්‍රාහ්මන ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා පිතා කාලමකාසි පෙයාල භාතා කාලමකාසි පෙයාල භගිනී කාලමකාසි පෙයාල පුත්තෝ කාලමකාසි පෙයාල ධීතා කාලමකාසි පෙයාල සාමිකේන කාලමකාසි සාතස්ස කාලකිරියාය උම්මත්තිකා කිත්තචිත්තා රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒව මාහ අපි මේ සාමිකං අද්දසත අපි මේ සාමිකං අද්දසතාති ඉමිනාපිකෝඒතම් බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකාසෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසාපියප්පභවිකාති භූතපුබ්බං බ්‍රාහ්මණ ඉමිස්සායේව සාවත්තියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි සෝතස්සා කාලකිරියාය උම්මත්තකෝ කිත්තචිත්තෝ රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වායේව මාහ අපි මේ මාතරං අද්ද සථ අපි මේ මාතරං අද්ද සථාති ඉමිනාපිකෝයේතම් බ්‍රාහ්මණ පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකාසෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති භූතපුබ්බං බ්‍රාහ්මණ ඉමිස්සායේව සාවත්තියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි පෙයාල භාතා කාලමකාසි පෙයාල භගිනී කාලමකාසි පෙයාල පුත්තෝ කාලමකාසි පෙයාල ධීතා කාලමකාසි පෙයාල පජාපති කාලමකාසි සෝතස්සා කාලකිරියාය උම්මත්තකෝ කිත්තචිත්තෝ රතියාය රතියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වායේව මාහ අපි මේ පජාපතින් අද්ද සථ අපි මේ පජාපතින් අද්ද සථාති ඉමිනාපිකෝයේතම් බ්‍රාහ්මණ පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකාසෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති භූතපුබ්බං බ්‍රාහ්මණ ඉමිස්සායේව සාවත්තියා අඤ්ඤතරා ඉත්ති ඥාතිකුලං ආගමාසි තස්සාතේ ඥාතකා සාමිකා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාමා සාචතං නෛච්ඡති අතකෝ සායිත්ති සාමිකං ඊතදෝච ඉමේමං අය්‍ය පුත්ත ඥාතකා තයා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාමා අහංචතං නෛච්ඡාමීති අතකෝසෝ පුරිසෝතං ඉත්තිං ද්විධාචෙත්වා අත්තානං ඕපාදේසි උභෝපෙච්ච භවිස්සාමාති ඉමිනාපිකෝයේතම් බ්‍රාහ්මණ පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකාසෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති. අතකෝඥාලිජංගබ්‍රාහ්මනෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනායේන මල්ලිකාදේවී තේනුපසංකමි. උපසංකමිත්වායාවතකෝහෝසි භගවතා සන්ධින් කථාසල්ලාපෝ තං සම්බං මල්ලිකාය දේවියාරෝචේසි. අතකෝ මල්ලිකාදේවීන රාජා පසේනදී කෝසලෝ තේනුපසංකමි. උපසංකමිත්වා රාජානං පසේනදිං කෝසලං ඊතදෝච තංකින් මඤ්ඤසි මහරාජ පියාතේ වජිරී කුමාරීති. ඒවම් මල්ලිකේ පියාමේ වජිරී කුමාරීති. තංකින් මඤ්ඤසි මහරාජ වජිරියාතේ කුමාරියා විපරිණාමඤ්ඤථා භාවා උප්පංජේයුං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. වජිරියාමේ මල්ලිකේ කුමාරියා විපරිණාමඤ්ඤථා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤතත්තං කිම්පනමේන උප්පජ්ජිසන්ති සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. ඉදං කෝතං මහරාජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්ධාය භාසිතං පියජාතිකා සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති. තංකින් මඤ්ඤසි මහරාජ පියාතේ වාසභාඛත්තියාති. ඒවම් මල්ලිකේ පියාමේ වාසභාඛත්තියාති. තංකින් මඤ්ඤසි මහරාජ වාසභායතේ ඛත්තියා විපරිණාමඤ්ඤථා භාවා පංජේය සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. වාසභාය මේ මල්ලිකේ ඛත්තියාය විපරිණාමඤ්ඤථා භාවා ජීවිතස්ස පිසියාඤ්ඤතත්තං කිං පනමේන උප්පජ්ජිසන්ති සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. ඉදං කෝතං මහරාජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්ධාය භාසිතං පියජාතිකා සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්පභවිකාති. තංකින් මඤ්ඤසි මහරජ පියෝතේ විදුඩ භෝ සේනාපතිති ඒවම් මල්ලිකේ පියෝ මේ විදුඩ භෝ සේනාපතිති තංකින් මඤ්ඤසි මහරජ විදුඩ භස්සතේ සේනාපතිස්ස විපරිණාමඤ්ඤතා භාවා උප්පංජේයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති විදුඩ භස්ස මේ මල්ලිකේ සේනාපතිස්ස විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤතත්තං කිං පනමේන උප්පංජිස්සන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ඉදංකෝතං මහරාජතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්ධාය භාසිතං පියජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියම්පභවිකාති තංකින් මඤ්ඤසි මහරජ පියාතේ අහಂತಿ ඒවම් මල්ලිකේ පියාමේසිත්වಂತಿ තංකින් මඤ්ඤසි මහරජ මෛහං තේ විපරිණාමඤ්ඤතා භාවා පංජේයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති තුයිහං හිමේ මල්ලිකේ විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤතත්තං කිං පනමේන උප්පංජිස්සන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ඉදං කෝතං මහරජතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්ධාය භාසිතං පියජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියම්පභවිකාති තංකින් මඤ්ඤසි මහරජ පියාතේ කාසිකෝසලාති ඒවම් මල්ලිකේ පියාමේ කාසිකෝසලා කාසිකෝසලානම් මල්ලිකේ ආනුභාවේන කාසිකෝසලං කාසික චන්දනම් පච්චනුභෝම මාලාගන්ධ විලේපනං ධාරේ මාති තංකින් මඤ්ඤසි මහරජ කාසිකෝසලානන්තේ විපරිණාමඤ්ඤතා භාවා උප්පංජේයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති කාසිකෝසලානං හිමේ මල්ලිකේ විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤතත්තං කිං පනමේන උප්පංජිස්සන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ඉදං කෝතං මහරාජතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සන්ධාය භාසිතං පියජාතිකා සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පියප්පභවිකාති අච්චරියං මල්ලිකේ අබ්බූතං මල්ලිකේ යාවංච සෝ භගවා පඤ්ඤාය අතිවිඤ්ඤමඤ්ඤේ පස්සති ඒහි මල්ලිකේ ආචාමේහිති අතකෝ රාජා පසේනදී කෝසලෝ උට්ඨායාසනායේකං සං උත්තරා සංඝං කරිත්වා යේන භගවා තේනංජලිං පනාමිත්වා තික්ඛත්තුං උදානං උදානේසි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සාති පියජාතික සුත්තං සත්තමං